අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ ඉල්ලීම් බොහෝ ඒවා සාධාරණ සහ අපිට ඉදිරියේදී එකමුතුභාවයෙන් පාණ්ඩුව ගෙන යාම සඳහා අවශ්‍ය අවශ්‍යතාවල් ඉදිරියට අපි දකිනවා. ඉතින් අපිට රටේ ජනතාවට සේවය කරන්න නම් හැමෝම එකතු වෙලා ඒ ගමනේ යන්න නම් යහපාලනය අගය කරන පිරිස නම් අපිට මේවා මේ පොඩි පොඩි දේවල් වල හිර වෙලා සිටිය යුතු නෑ. අපි ඊට වැඩිය පුළුල්ව බලලා හැමෝම එකතු කරගෙන අපි හැමෝම මේ පාලක මේ සම්බන්ධ කරගෙන ආණ්ඩුව ගෙන යන්න පුළුවන් තමයි මම හිතන්නේ වඩාත් වැදගත් වෙන්නේ.